ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සෝකේටපත් සංඝේටපත් පින්නතුනි අද දින මේ ජීවිතයෙන් සමගත් වූ හරිස්සන්දර දෙන් සිල්වා ආදරණීය පියතුමා විසින් සිදු කරන මතක වස්ත්‍ර පූජාව ඍතුගුණ සැලකීමේ පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් මේ පින්කම් කරනකොට ඇත්තෙන් අපි එක නිසලස පින් වැඩෙන විදියට ඒ වගේම නිසලස ඒ ආදරණීය මියගේ ඥාතීන්ට පින් වැඩෙන විදියටත් අපට කුසල් ජන්ජන ආකාරයට ඒ වගේම ඉති අර්ථය හුඟක් දැනගෙනත් මේ පින්කම් කරන්නට ඕන. එහෙම වුණොත් තමයි වෙනතුනි ඒක අනිසංස වැඩි වෙන්නේ. ලෝකයේ අය තමන්ගේ ඥාතීන් මිය ගියාම විවිධ කටයුතු සිදු කරනවා. සමහර අය ඉන්දියාවේ ඔබ ඇතමට දැකලා ඇති එමියගේ කෙනා වෙනුවෙන් ලොකෝ ගිනි ගොඩවල් ගොඩ ගහලා ඒවට ආහාර පාන පූජ කරනවා. සමහර ඇතමිට මිය නැ සත්තු ඝාතනය කළා ඒ සත්තුන්ගේ ලේ වලින් ලේ ගින්දරට දාලා ඒ ගිනි දැල් මියගේ ඥාතීන්ට අනුමෝදන් වෙනවා කියන ප්‍රාර්ථනාවෙන් කරණයක් තියෙනවා. මෙන්න මෙවැනි ලෝකයකට තමයි බුදුහාමුදුරෝ සැබෑ ලෙසම මියගේ ඥාතිවරයෙකුට නිසි ආකාරයෙන් පින් වැඩෙන විදිහට කුමක්ද කරන්න ඕනේ කියන කාරණේ දේශනා කළේ. යම් කෙනෙක් මිය ගියොතින් මිය යන හැම දෙනෙක්ම පින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මරණයට පත් වෙන අයගෙන් ඉතාම සීමිත කොටසක් විතරයි පින් බලාපොරොත්තු වෙන්නේ. නමුත් ජීවත් වෙන ඥාතීන් හැටියට අපි එක කරාම අපේ හිතට ලොකෝ සැනසීමක් ඇති වෙනවා. අනේ ඒ තමන්ට උදව් කරපු තමන්ගේ ආදරණීය ඥාතිවරු වෙනුවෙන් තමන් යුතුයකම සිදු කළා කියලා ලොකු සැනසීමක් ඇති වෙනවා. අනිත් පැත්තට ඒ මියගේ ඥාතිවරයා පින් බලාපොරොත්තුකින් කිසියම් දැනක සිටිනවා නම් ඒ පින අනුමෝදන් වෙලා තමන්ගේ ජීවිත සුගතිගාමී කරගන්නවා. බෞද්ධයන් හැටියට අපි ප්‍රධාන වශයෙන් දාන, සීල, භාවනා කියන මේ තුන් ආකාරයේ පින්කම් සිදු කරන්නේ. දානමය වශයෙන් ඔබ සම්බුද්ධ පූජා පැවැත්තුවා. ඒ වගේම මේ මතක වස්ත්‍රයක් පූජා කළා. ඒක දානමය පින්කමයි. අනිත් පැත්තට සීලමය වශයෙන් පංච සීලය සමාදන් වුණා. තවත් පැත්තකින් අනිත්‍ය ප්‍රතිසංවිත ගාථාව සංග්‍රහණය කරනකොට තීර්ණ අනිත්‍යතාවය මෙනෙහි කළා. මේ හැම දෙයකින්ම අපේ හිතේ තියෙන සිටිවිලි ඇති වෙන්නේ. අන්නේ කුසල චේතනාවල ලෝක ශක්තියක් තියෙනවා මියගේ ඥාතීන්ට අනුමෝදන් කරන්නට. ඉතින් තමන්ගේ ආදරණීය පියතුමා වෙනුවෙන් මෙවැනි පින්කම් කරනකොට එක අතකින් තමන් කළ ගුණ සැලකීමක් සිදු කළා වෙනවා. විශේෂයෙන් මේ මතක වස්ත්‍රයක් පූජා කිරීම මේ අර්ථය අපි තේරුම් ගන්නට ඕන. කෙනෙකුට හිතෙන මේකන් එකක් නේද දෙකැලක් අපි දෙනවා කියලානේ. නමුත් වෙනුත් ඊට වඩා ලොකු අර්ථයක් මේකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබහල ඇති කෙනෙක් මිය ගියාම ඒ මිය ගිය කෙනාගේ ශරීරය ඔතලා තමයි පෙද්දකින් ඔතලා තමයි සුසාන භූමියට දැම්මේ. අන්නේම දාපු රෙදි කඩවල විශේෂයෙන් සුදු රෙදි කඩක් තමයි දාන්නේ. ඒ දාන සුදු රෙදි කඩවල එකතු කළ තමයි සාමින් වහන්සේලා ඒව මහලා පණු පොවලා සිවුරු හැටියට පාවිච්චි කළේ. ඇතැමිට සාමින් වහන්සේලා පාවිච්චි කරනකොට ඒ මිය ගිය සමහර ඥාතීන් ඒක දැකලා සතුටු වෙනවා. මෙන්න මේ සිද්ධියක් මේකට සම්බන්ධ කරලා තමයි මියගේ ඥාතිවරයෙක් වෙනුවෙන් සංඝරත්නයට ජීවත් වෙන ඥාතීන් තමන්ගේ දෑතින්ම යමක් පූජා කරලා ඒ මියගේ ඥාතීන් දෙපින් අනුමෝදන් වෙන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේක ලොකු අර්ථයක් තියෙනවා. ඒ වගේම පින්නතුනි ඥාතිවරයෙක් වෙනුවෙන් පින්කම් කරනකොට විශේෂයෙන් මියගේ ඥාතිවරයෙක් වෙනුවෙන් තමන් පින්කමක් කරනකොට බුදුහාමුදුරුවෝ සඳහන් කළා මියගිය කෙනාගේ ළඟ තිබිච්ච ගුණ හොඳට සිහිපත් කරගන්නට කියලා. ඉතින් තමන්ගේ ආදරණීය පියතුමා වසර 60කට අධික කාලයක් මේ දරුවන් සමග ජීවත් වුණා. ඉතින් ඒ පියතුමාගෙන් තමන්ට ඉටු වෙච්ච සේවයට කරන ප්‍රතිඋපකාරයක් තමයි මේ සිදු කරන්නේ. ඉතින් මේ හැමදෙනාටම දරුවෝ ඉන්නවා. ඔබත් දන්නව මේක දරුවෙක් වෙනුවෙන් ඔබ කොච්චර කැපවීමක් කරනවද කියලා. ඒ ඔබට හුඟක් පාසුකම් තියෙන කාලේ කොචින් මැෂින් එක තියෙනවා, ගෑස් ලිප් තියෙනවා, ඒ හැම පහසුකමක්ම කරන්න හරිනකොටම වතුර එනවා. ඉතින් මේ වගේ පහසුකම් තියෙන කාලෙක වුණත් ඔබ දන්න ඔබ දරුවෙක් වෙනින් කොච්චර ජීවිතයක් කැපවීමක් කළා tieද කියලා. නමුත් ඒ වගේ පහසුකම් නොතිබ්බ කාලවල ඇතැම්මිට ලෙඩෙන් වතුර ටික ඇදගෙන ඇතැම්මිට කඩේට පයින් ගිහලා බඩු දෙක අරන් ඇවිල්ලා අතින්ම ඉඳ ළඟට ගිහිල්ලා රෙදි ටික හොදලා මේ වගේ කැපවීමක් කරපෝ දැන් තරම් පහසුකම් නොතිබෙච්ච කාලෙක දරුවෝ හතර දෙනෙක් හදපෝ ඒ අම්ම තාත්තා වෙනේ කොච්චර කැපවීමක් කරන්නට ඇද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මියගේ අම්ම තාත්තා වෙනුවෙන් පින්කම් කරලා තින් අනුමෝදන් කරනවා වගේම ජීවත් වෙන කාලෙදිම ඒ දෙමව්පියන්ගේ ණයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් අම්ම තාත්තා දෙන්න තමන්ගේ දෙවුල මත තියාගෙන උරහිස් මත දෙක තියාගෙන වසර 100ක් බිම නොතිබා ඇඟේම මල මුත්‍ර රගුරවන්න දීලේ වාස් කරමින් කෑම බීම කාමයෙන් පෝමේ අවුරුදු 100ක් අම්ම තාත්තට සැලකුවත් තමන්ට අම්ම තාත්තගෙන් මෙච්ච ණය නිදහස් වෙන්න බෑ කියලා. ඉතින් ඔබට ඔබ හිතන්නේ එහෙනම් ඔබ ණය නිදහස් වුණාද කියලා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුර අපට දේශනා කරනවා අම්ම තාත්තගේ ණයෙන් නිදහස් වෙන ක්‍රමයක්, ණය බේරන ක්‍රමයක්. කොහොමද ණය නිදහස් වෙන්නේ? අම්ම තාත්තා දෙන්නාගේ පරිත්‍යාග සීලත්වය වැඩි කරනවා නම්, ශ්‍රද්ධාව වැඩි කරනවා නම්, සිල්වත් බව වැඩි කරනවා නම්, ධර්මඥානයේ ශ්‍රුතවත් බව වැඩි කරනවා නම්, මේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග කියන මෙන්න මේ ගුණධම් අම්ම තාත්තා ළඟ දිනු කරන ඔබ උනන්දුවක් වුණා නම් ඔබ යම් කිසි විදියක උදව් කරනවා නම් අනේක තමයි අම්ම තාත්තා දෙන්නට කරන ලොකුම සැලකිල්ල කියලා. ඉතින් ධර්මං විදියට ඔබ එපියතුම අවුරුදු 94 ජීවත් වෙනට ලොකු කැපවීමක් කළා. ඉතින් බොහොම ආදරෙන් සැලකුවා. බණදහම් පැත්තට තමන්ට පුළුවන් විදියට යොමු කළා. ඉතින් ඔබට ඒ ගැන හිතනකොට තමන් කරපු කැපවීමට සාපේක්ෂව ඔබට සතුටටපත් වෙන පුළුවන්. ඉතින් අපි මෙහෙම සැලකන්නේ ඇයිද කියන කාරණේ අපි කල්පනා කරලා බලන්නට ඕන. ඇයි අපි අම්මට තාත්තට සැලකන්න ඕන? එකක් තමයි අපේ දරුවෝ හොඳට අම්ම තාත්තා දිහා බලාගෙන ඉන්නවා. කොහොමද ආචිත සියර සැලකන්නේ කියලා. එතකොට අපි දරුවන්ට සැලකපු විදියට නෙමෙයි දරුවෝට සැලකන්නේ. දරුවෝ හොඳට බලාගෙන ඉන්නේ අම්ම තාත්තා දෙන්නා කොහොමද තමන්ගේ ආචිත සියර සැලකන්නේ කියලා. අන්නේ විදියට තමයි තමන්ට සැලකෙන්න ලැබෙන්නේ. අනිත් කාරණේ තමයි බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කළා අම්ම තාත්තා දෙන්න කියන්නේ මහා පින් කුමරු දෙකක් කියලා. ආහුණෙය, පාහුණෙය කියන සංගරත්නයේ තියෙන ගුණ දෙක අම්ම තාත්තට ආරෝපණය කළා. ඒ කියන්නේ පින් සලකා දෙන්නට, ඥාතීන් වෙනුවෙන් කරන දෙයක් උනත් අම්ම තාත්තට දෙන්න, ඒ විතරක් නෙවෙයි දුර ඉඳලා උනත් ගෙනල්ලා පුදන්නට අම්ම තාත්තා සුදුසුයි කියලා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අම්ම තාත්තා දෙන්න කියන්නේ පින් කුඹුරු දෙකක් කියලා. නිවසේ ඉඳගෙනම තමන්ට සුගතිගාමී වෙන්න තියෙන මහා පින් කුඹුරු දෙකක් හැටියටයි අම්ම තාත්තා දෙන්න ගැන බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. ඒ නිසා ධර්මය දන්න ගුණවත්, කළගුණ දන්න දරුවෝ බලන්නේ අම්ම තාත්තා දෙන්න තව එක දවසක් හරි වැඩිපුර ජීවත් කරවන්න. ඇයි ඒක හේතුව? ඒ එක දවසක් ජීවත් වුණත් එකලත් එකින් ඒ අය සුගතිගාමී වෙන උදව් කරන්න පුළුවන්. අනිත් අතින් අපට සුගතිගාමී වෙන්න ඒ දෙන්න පින් කුඹුරක් බවට පත් වෙනවා. අනිත් කාරණේ තමයි ඇතැමින් අවුරුදු බොහෝ ගාණක් හිටියොත් ඉන්නකොට අපට හිතෙනවා දැන් හිටිය ඇති කියලා නේද? ලෙඩ දුක් වලට පත් වෙනකොට, දුර්වල වෙනකොට, අපිට හුඟක් කාලය අඩු වෙනකොට අපට හිතෙනවා සමහර හිත නැත්තන් ඉන්නවා දැන් හිටිය ඇති කියලා. නමුත් වෙනතුන් මම මේ වෙනතුන් එක්කලා කතාවක් කියන්නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච සිද්ධියක්. එක්තරා පුද්ගලයේ බුදුහාමුදුරගේ කාලේ නොකරපු වරදකට දඬුවමට ලක් වුණා. මරණ දඬුවමට ලක් වුණා. මේ කෙනා කරපු වරදක් නෙවෙයි වෙන කෙනෙක් කරපු වරදක්. මේ කෙනාගේ මත ඇවිල්ලා මෙයා රජතුමා නියම කළා මෙයාට මරණීය දඬනය දෙන්න කියලා. මරණීය දඬනය විදිහට මොකද දුන්නේ? අද්දක පිටපස්සට තියලා ගැට ගහලා උලක් මත සිඳෙව්වා. උල තියෙනවා කියලා අපි කියන්නේ. උල තිබ්බහම දැන් වගේ එකපාර මැරෙන්නේ නැහැ. ඇතැම් විට කෑ ගාන දවස් ගානක් කිය උල ටිකෙන් ටික පිටපස්සෙන් උල ශරීරයට යනවා. කෑ ගහලා ඇස් දෙකෙන්, කටෙන්, නාහෙන් හැම තැනම ලේ වගේ උල තමයි මේ යන්නේ. එතකොට මෙන්න මේ කැනැත්තා මේ උල මත තියෙනකොට උල මත තියලා දඬුවම දුන්නා. දැන් මෙයා උල මත ඉඳගෙන කෑ ගහනවා. කෑ ගහන වෙලාවේ මොකද වුනේ? මෙයාගේ මිය ගියපු ඥාතිවරේ, දෙවියෙක් වශයෙන් ඉන ඥාතිවරේ මේ තැනැත්තාගේ ළඟට අහසින් ආවා. ඇවිල්ලා මොකද කියන්නේ? ඇවිල්ලා කියනවා පින්වද තව ටිකක් හරි ඔය උරමත ඉන්න කියලා. දැන් මේ උල මත ඉන්න කෙනා උල උඩ දුක් විඳින මැරෙන්නට ඉන්න කෙනා කියනවා අනේ මාව ඉක්මනටම මැරෙන්න කියලා කෑ ගහනවා. කෑ ගහද්දී අර දෙවිය කිල මොකද කියන්නේ? නෑ නෑ පින්වත මැරෙන්න එපා තාම මොහොතක් හරි උඹ ඉන්න කියලා. මෙන්න මෙහෙම කියනකොට අර දඬුවම දීපු රජතුමා දඬුවම නියම කරපු රජතුමා එතනින් වෙන ගමනක් යනවා. එනකොට මේ රජතුමාට තේරුණ අර දර්ශනේ මේ අහසින් පුද්ගලෙක් ඉඳගෙන මේ පුද්ගලෙ උනන්දු කරන තාම මතක් කර ජීවත් වෙන කියලා. එතකොට අර රජතුමාර දෙවියගෙන් ඇහුවා ඇයි මේ මෙච්චර දුකක් විඳින කෙනාගේ ඔබ හතුරෙද්ද? තව ටිකක් හරි ජීවත් වෙන්න කියලා කියන්නේ මේ දුක් විඳින කියලා කියන්නේ මෙයාගේ හතුරෙද්ද කියලා. මේ දෙවිය මොකද කියන්නේ? දෙවියගෙන මට මෙයාගේ ළඟ කියන්න බෑ පොඩ්ඩක් ඇත්තට යන් කියලා කියනවා. මේ තැනත්තා මිය ගිහිපු ගමම්ම යන්නේ ඉන්නේ නිරයේ උපදින හැඩ. අන්න ඒ නිරයේ විඳින දුක මේ උලමත විඳින දුක වගේ නෙවෙයි, මීට වඩා සිය දහස් ගානක දුකක් විඳින්නයි මරණයෙන් පස්සේ මෙයා නියම වෙන්නේ. අන්න ඒ නිසයි මම කියන්නේ මේ උලමතම හිටියත් හොඳයි කියලා. පින්නතුනි මේක අපට හොඳ පාඩමක්. අපි බොහෝ විට සසර ගැන දන්නේ නැහැ පින්නතුනි. ඊට පස්සේ මොකද වුනේ? මේ රජතුමා ඊටාම සංවේගයටපත් වෙලා ඊටාම ඉක්මනින් අර මිනිස්සු නිදහස් කළා. නිදහස් කළේ වටුවාලවට මෙහෙ ගල්වල මේ මිනිස්සු සුවපත් කළේ යවුවා. යවුවට පස්සේ මෙයා ඊටාම සංවේගයටපත් වුණා. පත් වුණා විතරක් නෙමෙයි මෙයා බුදුහාමුදුරු හොයාගෙන ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා පස්සේ රහතන් වහන්සේ කෙනෙක් වුණා. පින්නතුනි මේ සිද්ධිය මා සඳහන් කළේ බුදුහාමුදුරු සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ. උන්වහන්සේ ඊටම වැදගත් කාරණයක් අවබෝධ කරගත්තා. මොකද ඒ කාරණේ? ඒ කාරණේ තමයි මරණයට පත් වෙන මනුස්ස ලෝකයේ මරණයට පත් වෙන අයගෙන් බොහෝ දිනේ ඉපදෙන්නේ කොහෙද? මනසාත් භාවයට පල්ලෙහා ස්ථානවල දුගතිගාමී තැන්වල. ඇතැමිට බොහෝ කාලයක් වන්දන ශාස්ත්‍රීයකව ධන දහන් නැතුව අධ්‍යාපනයක් ලබලා දරුවන් ඥාතින කරමින් සිටි එකයි තමයි මෙමෙය. නමුත් මේ මරණයට පත් වෙන එකෙන් වැඩි පිළිසක් ඉපදෙන්නේ සුගතියට පල්ලෙහා තැන්වල. අන්නේ නිසා බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා මනුස්ස ලෝකයේ සුගතියක ඉපදෙච්ච කෙනෙකුට තියෙන ප්‍රධාන ජීවිත අභියෝගය මොකක්ද කියලා. කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණා. අවුරුදු 100න් පස්සේ යන්නේ දුගතියකට නම් එයාගේ අර අවුරුදු 100ක ගත කරපු සංස්කෘතික ජීවිතය නියම ප්‍රයෝජනවත් ජීවිතයක් වෙන්නේ නැහැ. අන්නේ නිසා බුදුහාඳුරු ඉතාම කරුණාවෙන් දේශනා කරනවා කිසිදාක දුගතියටපත් නොවන විදියට තමන්ගේ හිත පිහිටුවා ගන්න කොහොමද කියලා. ඔබ දන්නවා දවසකට මනුස්ස ලෝකයේහි ලක්ෂ දෙකක් අලුතින් මිනිසයන් ඉපදෙනවා. ඒ තරක් නෙමෙයි දවසකට මනුස්ස ලෝකයේ ලක්ෂයක් දෙනා මේ යනවා. ලක්ෂයක් දෙනා මේ යනවා කියලා කියන්නේ මිනිසයන් අපි හුස්මක් අරගෙන හුස්ම පල්ලෙහාට දානකොට ලෝකෙ මිනිස්සු 4 දෙනෙක් හෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ මිය යනගින් බොහෝ දෙනෙක් මනුස්ස ලෝකෙට පල්ලෙහාට හැම ඉපදෙන්නේ. මෙන්න මේ අනතුර අපි ඉදිරියේ තියෙන නිසා තමයි බුදුහාඳුරෝ මෙවැනි ධර්මයක් දේශනා කළේ. එනිසා මෙන්න මෙතන තමයි අපි ජය ගන්න ඕන ස්ථානේ. අපි ධර්මය අහන්න අහන්න පින්නතුනේ සමහර කෙනෙකුට හිතෙනවා මම නම් දුගතිගාමි වෙන්නේ නැහැ. මම බොහොම සනීපෙට මියයි කියලා නේ. එහෙම මියනක් ඉන්නවා පින්නතුනේ. දැන් ඔබගේ තාත්තා මිය ගියම බොහොම සනීපෙන්. නමුත් බොහෝ දෙනෙක් එහෙම මරණයටපත් වෙන්නේ නැහැ පින්නතුනේ. සමහර අය තමයි ළඩවලෙක් කැමල කාලයක් ඉන්නවා. සමහර අය කිදේ වේදනාව විඳිනවා. සමහර කෙනෙක් ඇතැමිට වෙන කෙනෙක් දෙන බෙහෙත වතුර ටිකක් හිර වෙලා බොහොම සංවේගයෙන් මියන අවස්ථාවක් තියෙනවා. සමහරට ජීවිතේ තමන් අත්මැදිරියට මුහුණ කාලේ මියන ඉන්නවා. අන්න එවැනි අවස්ථාවක පින්නතුනේ අන්තිම මොහොතේ හිත හදාගන්න එක සරල දෙයක් වෙන්නේ නැහැ. ඒක ඉතාම අමාරු දෙයක්. අපි දැකලා තියෙනවා සමහර විට මුළු ජීවිත කාලයක්ම සමගයේ හිටිය අය බොහොම ආදරෙන් හිටිය කෙනෙක් අන්තිම මොහොතේ දෙන වතුර ටික ඉතිරි වෙලා ඒ වතුර ටිකෙන් සංවේගයට පත් වෙලා ඒ කෙනා කෙරේ අමනාපයෙන් මිය කියලා දුගතිගාමි වෙච්ච අපි දැකලා තියෙනවා. ඉතින් පින්නතුනේ මෙන්න මෙවැනි තත්ත්වයක් මත අපි නිතරම උත්සාහ කරන්න ඕනේ අපිත් එකට ඉන්න අයට විශේෂයෙන් තමගේ අම්මා තාත්තා ඉන්න කාලවල සැලකුව වගේම අපිත් මේ ජීවිතේ කලදහරි වගිරණවටපත් වෙනවා. අන්න ඒකට කලින් බුදුහාමුදුරේ දේශනා කළේ හරියට ගඟකට නැමිලා තියෙන ගසක්. ගඟක් පැත්තට ගඟ සමීපයේ ගඟට ගහක් නැමිලා තියෙනවා නම් ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් ගහ වැටෙන පහකටද? ගහ වැටෙන ගංගාවට. අන්නේ වගේ තමයි අපි කොයිතරම් සංකීර්ණ අවස්ථාවක් මිය ගියත් හරියට සුගතියේ පැත්තටම වැටෙන විදියට හොඳට හිත හදා ගන්න ඕන. ඒ සඳහා ප්‍රධාන දේ හැටියට බුදුහාම දේශනා කළේ හොඳට බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් සරණ යන්න කියලා. ඒක ඇත්ත වෙන තමන්ට ධර්මයක් යන්නේ ලැබෙච්ච ප්‍රමාණයට. ඔබ දන්නවා සරියුත් හාමුදුරුව ගැන. සරියුත් හාමුදුරුව කියලා කියන්නේ මේ ශාසනයේ හිටිය බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච කෙනා. මේ සරියුත් හාමුදුරන්ට මුලින්ම බණ කිව්ව අස්සජි හාමුදුරුව. අස්සජි හාමුදුරුව බණ කියලා සෝවාන් වෙච්ච මේ සරියුත් හාමුදුරුව ජීවිත කාලේ පුරාම රාත්‍රී සැතපෙන කලින් අස්සජි හාමුදුරුවේ දිහාවට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි සැතපුණේ. ඒ තරක් නෙමෙයි තමන්ගේ හිටිය සරියුත් හාමුදුරන්ට සහෝදර සහෝදරයන් කී දෙනෙක් හිටියද? 6 දෙනෙක් හිටියා. නංගිල 3 දෙනෙක් හිටියා, මාලිල 3 දෙනෙක් හිටියා. එයින් 5 දෙනෙක්ම මහණුනා. 5 දෙනෙක් වරහතන් වහන්සේ වුණා. ඒ විතරක් නෙවෙයි අවසාන හිටිය මල්ලි කෙනෙක් රේවට කියලා. සරියුත් හාමුදුරුව අනිත් හාමුදුරන්ට කියලා තිබ්බා රේවට කියලා කෙනෙක් කොයි වෙලේ හරි ආවොත් ගියා මහණ කරන්න. දෙමෝපියන්ගේ අවසර ඕනේ නැහැ කියලා. කලින්ම ස්වාමීන් වහන්සේට මතක් කළ තිබෙනයි අම්මා කවදාවත් කැමති වෙන්නේ නැහැ මහණ කරන්න. සරියුත් හාමුදුරුව දැනගෙන හිටියේ කවදා හරි මල්ලි එනවා කියලා. ඒ වගේම මේ හාමුදුරුව කදිර වනයේ කියලා එක්තරා වනයක් තිබුණා. ඒ වනාන්තරයේ ස්වාමීන් වහන්සේ වෙත ඇවිල්ලා මහණ වුණා. උන්වහන්සේට තමයි කදිර වනයේ රේවට කියන්නේ. එතකොට මේ සහෝදර සහෝදරයන් 6 දෙනාම සරියුත් හාමුදුරුවත් එක්ක 7 දෙනාම 7 දෙනාම පැවිදුණා. මේ සම්බුද්ධ ශාසනය නිර්වාණය අවබෝධ කළා. ඉතින් මම මේ කාරණය සඳහන් කළේ තියෙන තුනේ අපි නොවැහින් ගිහිලා කියන්නේ යන්නේ අපේ ජීවිතේ කොයිතරම් පරිවර්තනයක් වෙනවද කියන එක. එක පැත්තකින් තෙරුවන් සරණ යාම, අනිත් පැත්තෙන් පංචශීල ආරක්ෂා කිරීම. යම් කිසි කෙනෙකුට දවසට බැරි වාර ගන්න බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් සීපත් වෙනවා නම්, ඒ වගේම තමන් පංචශීලයේ ස්ථාවරව පිළිදෙලිනවා නම්, මෙන්න මේක තමයි සුගතිගාම වෙන්න තියෙන ප්‍රධානතම මාර්ගය විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපාගත වෙච්ච සත්‍යයේ නැවත මනුස්ස ලෝකෙට එන එක හරියට අර අවුරුදු 100කට උඩට වරක් එන කන කැස් බෑවේ එක ඇහැක් විතරක් පේන කැස් බෑවේ විය සිදුරෙන් අහස් දකින්න හා සමානයි කියලා. විය සිදුර කියන්නේ හරක් වඳිනකොට උඩ කර උඩ වඳින ලීය. ඒ ලීය සිදුරු තියෙනවා. ඒ සිදුරෙන් තමයි ඒ හරකව ගැට ගහන්නේ. මෙන්න මෙහෙම කියන මේ විය දණ්ඩ යම් කිසි කෙනෙක් මොහොතට දානවා. මොහොතේ තැන් තැන්වල මේක පාවේ පාවේ තියෙනවා. මෙහෙම තියෙන යම් කිසි දවසක අවුරුදු 100කට වරක් මොහොතෙන් උඩ යනවා කැස් බෑවා. ඒ කැස් බෑවගේ එක ඇහැක් විතරයි පේන්නේ. ඒ පේන එක ඇහෙන් එක ඇහැ ළඟට අර වියසිදුර ළඟේ කියලා පුළුවන් දෙයක් නැහැ. අරක තැන් තැන්වල තියෙන පාවේ පාවේ මොහොත පුරාම තියෙන මේ ලී කොටය අවුරුදු 100කට වරක් උඩට එන කන කැස් බෑවේ අර සිදුරෙන් මහස දැකේ කියලා පුළුවන් දෙයක් නැහැ. බුදුහාම දේශනා කරනවා ඒ සිද්ධි ඉක්මනටම වෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා අමාරු දෙයක් තමයි දුගතිගාමී වෙච්ච කෙනෙක් සුගතියට එන එක කියලා. ඒ විතරක් නෙවෙයි සුගතියට ආපු කෙනෙක් මනුෂ්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙට වගේ තැන ඉපදිච්ච කෙනෙක් සම්බුද්ධ ශාසනයක් කියන කාලෙක ලෝකේ ජීවත් වෙන ලැබීම නැවත වරක් දේශනා කරනවා කන කැස් පෑවේ විය සිදුරෙන් මහස දකින්න සමානයි කියලා. එහෙනම් අපි කොයිතරම් දුර්ලභ අයද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඔබේ ජීවිත කොයිතරම් වටින ජීවිතයක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. අන්න එවැනි ජීවිතයක් ලබා ගත්ත කෙනෙක් මේ මනුෂ්‍ය ලෝකයේ එක දවසක් ජීවත් වුණත් ඒ එක දවසෙන් පුළුවන් ඇතැමිට ආත්ම භව 100ක් සුගතිගාමී වෙන්න සල්දාම් කරගන්න. හැබැයි තමන් හොඳට ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. කළා තිබුණොත් තමයි හරියටම තමන්ට ඒක හිත පිටුවා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ධර්මය අහපු පමණට මේ මනුස්ස ලෝකෙම අපිට දිව්‍ය ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් කරගන්න මාර්ගය බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. ඒ නිසා කෙනෙක් මරණයට පත්වෙච්ච ගමන්ම බොහෝ දිනක හිතන්නේ අනේ යා මේ ගියා කියලා දුක් වෙනවනේ. නමුත් විනතුනේ ඇත්තටම දුක් වෙනවන මොකටද? කෙනෙක් ඇස් දෙක පියාගත්ත කියලා කියන්නේ අර දුර්ලභව ලබාගත්තු සුභතිය දුර්ලභව ලබාගත්තු බුද්ධෝත්පාද කාලයේ එයාට අහිමි වුණා කියන එක. ඒකයි විනතුනේ සංහිඳි. ඒ විතරක් නෙමෙයි අපේ ජීවිතවල ඒ මරණාසන්න මොහොත ලං වෙච්ච මොහොතේදී විනතුනේ අපට කොයි තරම් සත්‍යයෙන් ධනය ඥාතින් හිටියත් එක මොහොතෙන් අපෝ සියල්ලකගෙම අපි වයින් කළා. ඥාති මිත්‍රාදීන් අඩත්ති වැලකෙද්දී අපි දැන් අයිතිව තියෙන සියලුම දේවල් දෙකෙන් අපෝ විසිකලා දාන මේ මොහොතතු. පින්නතන කෙනෙක් මිය ගිය ගමන්ම මෙන්න මේ අදහස තමයි හිතරෙන්නට ඕන. පින්නතන මේ සිටවිල් එනවා නම් ඒ තැනැත්තාගේ ජීවිතවල පුදුම විදිය අප්‍රමාදී භාවයක් ඇති වෙනවා. අපි බොහෝ දෙනෙකුට හිතෙන්නේ අපි දැම මැරණ එකක් නෑ කියලානේ. නමුත් පින්නතන අපි කාටත් ඒ දේ ඉරණමටපත් වෙනවා. තව අවුරුදු 50 ගිහිලා හරි අද අපි මරණයටපත් වෙනවා කියන දවසට අපි මුහුණ දෙනවා. අන්න එදාට පින්නතුනේ අපි මේට වඩා හොඳ තැනකට යන්නට හොඳ මනසක් ඇති කරගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. ඒ මරණාසන්න මොහොතේ සතුටෙන් ඉන්න එක විතරක් නෙවෙයි. ජීවිත කාලයේ පුරාම සතුටින් එන්නෙන්නම කුසල් සාගතව ජීවත් වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒ නිසා මේ ඉතාම වටිනා දුර්ලභ සම්බුද්ධ ශාසනය ලැබෙච්ච අවස්ථාවේදී තමන්ගේ හිතේ ආදරණීය සියතුමා මිය ගිය අවස්ථාවේදී ඒ සියතුමාට අපි පුණ්‍යානුමෝදනා කරන ගමන් අපේ ජීවිත ගැන කල්පනා කරලා බලන්න. ඔබට දරුවෝ ඉන්නවනම්, ඥාතීන් ඉන්නවනම්, දේපලක් තියෙනවනම් විතරක් නෙවෙයි. අඩුම ගානේ අපිට කෙල ශරීරයක් තියෙනවනම් මේ හැම දෙයකින්ම අපි වෙන් වෙන දවසක් එනවා. අන්නේ දවස ගැන පින්නතුනි අපි හිතුවත්, අවංක හිතුවත් අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. අපි අද මේක කියනවා අපි දන්නවා මැරෙන බව කියලා අපි වචනෙන් කියනවනේ. නමුත් පින්නතුනි ඒක දහමත් එක හදවතට කිඳා බැස්සොත් අපේ ජීවිතවල පුදුම විදිහ වෙනසක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා සත්‍යාවිය ඕමට්ටෝ ඩයිනමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු කියලා. හරියට තමන්ගේ ජීවිතයේ මරණය හිතට බැසගත්තනම් තමන්ගේ ජීවිතය තියෙන පරිවර්තන ගැන දේශනා කළා. මොකද්ද වෙන්නේ? සත්‍යාවිය ඕමට්ටෝ හරියට උලකින් යනකෝ අවස්ථාවේදී ඒ උල උදුරට දාන කලින් යහ ධර්මයේ හැසිරෙනවා. ඩයිමානෝ මත්තකේ හිස ගිනිගත්තු කෙනෙක් හිසේ ගින්දර නිවන්න කලින් ධර්මයේ හැසිරෙනවා. සතෝ වික්ඛු අන්නේ වගේ සිහියෙන් ඉන්න ඕන කියලා. හරියටම මරණය කියන එක කෙනෙකුගේ සිහියට આવුතින් ඒ තැනත්තා හිස ගිනිගත්තට වඩා ඒ වේදනාවට වඩා ඉක්මනට ඒ වගේම සැතකින් උලකින් ඇනපු වෙලාවේදී අන්නේ ඒ අනතුරත් යටපත් කරගෙන ඊටත් පෙරමුණේ ධර්මයේ තියාගෙන ජීවත් වෙනවා කියලා. මෙන්න මෙවැනි පරිවර්තනයක් වෙන තුනේ අපේ ජීවිත තුළ ඇති වෙන්න ඕන. ඒ නිසා අපි මේ ලබාගෙන තියෙන්නේ සරල ජීවිතයක් නෙවෙයි වෙන තුනේ. මේකේ වටිනාකම වෙන තුනේ අපට තේරෙන්නේ අපි මරණාසන්න මොහොත ළඟේ කියලා වෙන්නේ. මේකේ වටිනාකම යම් කිසි කෙනෙකුට කිව්වොත් මේකේ වටිනාකම බුදුහාමුදුරුවෝ මාගේ සහෝදරයෙක් කිව්වා. නන්ද කුමාරයෙක් කිව්වා. නන්ද කුමාරයා හෙටවෙනි දවසේහි ත්‍රිවිධ මංගල්‍යයක් තිබුණා. රාජාභිෂේක මංගල්‍යය, විවාහ මංගල්‍යය, ගෘහ ප්‍රවේශ මංගල්‍යය. ඔටුනු පළඳන උත්සවයයි, අලුතෙන් ගෙදරට ගෙවදීමේ උත්සවයයි, විවාහ මංගල උත්සවයයි. මේ තුනම හෙටවෙනි දවසේ තියෙන අවස්ථාවේදී නන්ද කුමාරයා අදවෙනි දවසේම අහනවා. පින්නතුනි එහෙම අපිට හැම දිනකටම කරන්න බෑ. නමුත් අපි ගෙදර ඉඳගෙනම හරි පින්නතුනි මේ අප්‍රමාදී දහම් තුළ හැතරෙන්නට ඕන. ඉතින් මේ දුර්ලභ අවස්ථාව අපට දුර්ලභද කියලා තේරුම් කළ දෙන්නේ කල්යාණ මිත්‍රයෝ. නැති කෙනෙක් නැකුණා නම් ඇත්තටම මේ දවස්සක් ගෙවා ගන්නත් අමාරුයි. අයියෝ අද කම්බලි ඉක්මනට දවස ගෙවෙනවා නම් හොඳයි කියලා හිතෙන වෙලාව තියෙනුනේ. නමුත් පින්නතුනි ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට එක මොහොතක් ධර්මයේ වඩන අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපි මේ එකට එකතු වෙච්ච මොහොතේ සහෝදර සහෝදරියන්, දරුවන්, ඥාතීන් වශයෙන් මේ නවස්ථාවේදී අපි ඕනෝන්ට ඇත්තට උදව් කරගන්නවා නම් ඒ සැබෑ උපකාරය තමයි එකට ඉඳගෙන අපි පුළුවන් තරම් දුරට දාන ආදී දින්දා කරගන්නට ඕන. හැකිතා තමන්ගේ හිතේ තියෙන ලෝභය අඩු කරගන්නට ඕන. ඒ ලෝභය අඩු කරගෙන ගිහිල්ලා ගිහිල්ලා ඔබ අහලා තියෙන මේ අපේ රටේ ශ්‍රී ලංකාවේ අම්මල තාත්තලා තමන් දරුවෝ හදනකොට ප්‍රාර්ථනාවක් කරන මොකද්ද? ඒ තමයි තමන්ට ලැබෙන දරුවන්ගෙන් ලස්සනම පින්වන්තම බුද්ධිමත් ළමයා සාසනයට පූජ කරා. පින්වතුනි, ධර්මයේ දැනගත්තු සාසනය ගැන වටිනාකම තේරුම් ගත්තු අපේ අතීත අම්මල තාත්තලගේ සිහිනේ මේක. මේ වගේ බලාපොරොත්තුවක් කෙනෙකුට තියෙනවා නම් පින්වතුනි මොනවද අත්හරින්න බැරි? සාසනය ළඟදී බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන ළඟදී ඇතැම් විට තමන් ඉන්න එකම දරුවා සාසන වෙන පූජා කරනවා. ඒ විතරක් නෙවෙයි, වර්තමානයේ අදත් අපි දන්නවා සමහර විවාහ වෙච්ච අය දරුවෝ හදන්නේ නැහැ කියලා හිටිය අය ධර්මය ඇහුවට පස්සේ දරුවෙක් හදනවා. හදන්නේ මේ සාසනේ තේරුම් ගත්තට පස්සේ ළමයා මම සාසනෙ පූජ කරනවා කියලා. දැන් වර්තමානයේ සමහර අය දරුවෝ හදන්නේ නැහැ කියන පදනම ඉන්නේ. නමුත් එහෙම ඉන්න සමහර අයත් ධර්මයේ තේරුම් ගත්තට පස්සේ අනේ මගේ කුසෙන් බිහිවෙන, මගේ ලේෙන් බිහිවෙන ළමයෙක් මේ ශාසනය තුළ තපම් පූජ කළා, මම මේ උපරිම කුසලයේ කරගන්න ඕන කියන ඒ ප්‍රාර්ථනාවෙන් දරුවෝ හදන සමහර අය ඉන්නවා. ශ්‍රී ලංකාවේ ජයත්‍රි මහ බෝධි ළඟ ගිහිල්ලා බාරහාර වෙලා අනේ තෙන්වත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා, දරුවෝ ලබා ගන්න ඉන්නවා. ඉතින් දිනුතුනේ මෙන්න මේක තමයි ශාසනය ගැන හැඟීමක් ආවහම, ධර්මය ගැන හැඟීමක් ආවහම කෙනෙකුගේ ජීවිතය තුළ වෙන පරිවර්තනය. දරුවේ සාසනය පෝෂණය කරන්න පුළුවන් කියන මානසිකත්වය හැදුණාට පස්සේ ඒ කෙනාගේ ජීවිතේ කොයිතරම් පරිවර්තනයක් වෙනවද? ඇතැම් වෙලෙ එහෙම කරන්න බැරි වුණා. ශ්‍රද්ධා ඇති කරගත්තු කෙනා ස්වාමීන් වහන්සේ කෙනෙක් දිහා බලන්නේ ඇතැම් වෙලෙ තමන්ගේම දරුවෙක් වගේ. දැන් සමහර අය කියන අපේ හාමුදුරුවෝ කියලානේ. පින්නතුනි අපේ හාමුදුරුවෝ කියන එක කොහෙන් ආවද කියලා මන්නම් දන්නේ නැහැ. අපේ හාමුදුරුවෝ කියන එක ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. ත්‍රිපිටකයේ තියෙන කොහොමද? මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ. මමේව කියන්නේ බුදු හාමුදුරුවෝ මගේමයි, ධර්මය මගේමයි, හාමුදුරුවෝ මගේ, මගේ හාමුදුරුවෝ කියලා කියන්නේ. අපේ හාමුදුරුවෝ කියලා කියන්නේ ත්‍රිපිටකයේ තියෙන මගේ හාමුදුරුවෝ කියලා. ඒ තරම් ආදරයෙන් මේ ධර්මයේ ලෝකෙට බෙදා දෙන ස්වාමීන් වහන්සේ කෙරෙහි ඉතාම මෛත්‍රියෙන් බලනවා. ඔබ ඇතැම් විට ඔබේ දරුවා ගැන බලන්නේ කොහොමද? දරුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන, හොඳ ගියක් හදලා දෙන්න ඕන. එහෙමනේ ඔබ බලන්නේ නැහැ. නමුත් හාමුදුරු කෙනෙක් ඔබ දිහා බලන්නේ කොහොමද? කොහොම හරි බලනවා. අනේ අපට එක වේලක් හරි බත් වෙලා තිබු මිනිස්සේ දුගතිගාමි නොවෙන්න කොහොමද උදව් කරන්නේ කියලා බලනවා. බණක් හරි අහන්න දෙන්න පුළුවන් නම්, පිළිතක් හරි අහන්න දෙන්න පුළුවන් නම්, කොහොම හරි අහන්න දීලා අනේ මේ මිනිස්සේ සුගතිගාමි වෙන්න කොහොම හරි උදව්වක් කරන්න ඕන කියලා බලනවා. පින්නතනි මෙන්න මේක තමයි සැබෑ කරුණාව කියලා කියන්නේ. යම් සිකන අවුරුදු 100ක් උදව් කරන්න පුළුවන්. නමුත් අවුරුදු 100කට උපහාරයට වඩා වටිනවා කෙනෙක් සුගතිගාමි වෙන කරන උදව්. ඒ නිසා ස්වාමීන් වහන්සේ කෙනෙක් මිය කෙනෙක් මිය ගියාම බලන්නේ මොකද්ද? ඔබ නම් කෙනෙක් මිය ගියාම බලන්නේ කොහොම දවස් සංකල්පයක් කරලා නිමාටපත් කරන්න කියලා නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් බලන්නේ මොකද්ද? අනේ මේ මිනිස්සු දැන් කොහේ ඉපදෙලා ඇද්ද? අනේ අපිට කොයිතරම් උදව්වක් යාගෙන කරන්න පුළුවන් වුණාද? අන්න ඒකයි බලන්නේ. ඒ නිසා පින ඥාතේ ඉන්න එකට ඉන්න ඥාතියෙන් වෙන් වෙන්න කලින් හැකිතා කිත්මනේ මේ ඊටාම දුර්ලභ සම්බුද්ධෝත්පාද කාලයෙන් උපකාරයක් කරන්න අපි අධිෂ්ඨානය කරගන්නට ඕන. ඒක ඊටාම සරල දෙයක් නෙවෙයි පිනතුනි. ඒක ජීවිතේ තමගේ හිතේ ඊටාම ගැඹුරුම තැනින් අපි නිතරම හිතන ඕන දෙයක්. මේ සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම. ඒ නිසා අද වර්තමානයේදී වැඩිපුර බුදුදහම රකින්නේ, බුදුදහම පිළිපදින්නේ උපතින් බෞද්ධය නෙවෙයි, උපතින් අබෞද්ධය. වෙනත් ආගම්වල ඉඳලා බුදුදහමට ඇවිල්ලා ධර්මයෙන් ඇතැමට අධ්‍යාපනයේ මාර්ගයෙන් ඉහළටම ගිහිල්ලා මුළු ජීවිතයම ධර්ම වෙනුවෙන් කැප කරන අප්‍රමාණ පිරිසක් ලෝකෙ ඉන්නවා, විශේෂයෙන් බටහිර සහ යුරෝපයේ. ඉතින් ලෝකෙ තියෙන ආගම් දහම අතර සුවිශේෂී ආගමක් ලෙස බුදුහාඳුරගේ මේ සදහම් පණිවිඩය අද ලෝක ඉදිරියට යන කාලයක් තියෙන්නේ. ඉතින් එවැනි කාලයක තමන්ගේ මේ ආදරණීය පියතුමා මේ ගිය අවස්ථාවේදී ඒ පියතුමාගේ ජීවිතයෙන් තමට ගන්න තියෙන ආදර්ශ තියෙනවා නම් ගන්න. ඉතින් දරුව සදහම් කළා එතනට කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ, කේන්ති ගන්න නැහැ කියලා. ඉතින් මම හිතන්නේ ඒකම ගුණය වුණත් ඔබට ජීවිතේ පිළිපදින්න පුළුවන්. ඉතින් ඒ ගුණත් හොඳට තේමත් කරන ගමන් තමන්ගේ තාත්තා මේ ගිහිල්ලා ඉතින් මේ අවස්ථාව පින්නතුනේ තමන්ට හොඳටම මේක හිතර ගන්න තියෙන අවස්ථාවක්. සමහර අය දැන් මේකේ මරණයවත් දකින්න කැමති නැහැ. පටන් හිතාගන්නේ නැහැ මොකද කියලා. නමුත් වෙනතන බුදුහාමරගේ ශ්‍රාවකයන් නම් එහෙම හිතන්නේ නැහැ. කෙනෙක් මිනිගියාට පස්සේ හොඳට ශරීරය දිහා බලනවා. ඇයි? ඒක පිනුතින හොඳම ලෙසන් එක, හොඳම පාඩමක් කියලා. අපට විශේෂයෙන් ළඟම ඥාතියෙක් මිනිගිය අවස්ථාව තමන්ගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙන අවස්ථාවකදී. මේ ඉන්නේ එකට හුස්ම ගත්තෝ, එකට ජීවත් වෙච්ච, එකට කැම් කාපු කෙනා නේද? අද මේ සියල්ලක් මත්තරල ඉන්නේ කියලා ඒ ශරීරය දිහා බලනකොට පින්නතුනි පුදුම විදියට ජීවිත පරිවර්තනයක් වෙනවා. බුදුහාම දේශනා කළේ ඒ මියගේ ශරීරය දිහා හොඳට බලන්න කියලා. ස්වාමීන් වහන්සේලා භාවනා කමඨාන් කරගත්ත සුසන් භූමි භූමි. ඒ නිසා මැරිච්ච ගමන් අන්තකරණ එක නෙවෙයි. ඒ ශරීරය හොඳට බලන්න. මේ එකට තාත්ත කියලා හිටපු කෙනා නේද ඊයේ දවසේ හෙට දවසේ ආදාහනය කරන්නේ මේ අලුත් එකක් වෙන්නේ කියලා හොඳට ප්‍රඥාව ඉහෙන්නම දිනු කරගන්න අවස්ථාවක්. පින්නතනේ බුදුහාමරෙන් කාලේ සමහරගේ සම්පූර්ණ ජීවිත පරිවර්තන උනේ මේ මරණය දැකලා නෝනේ මෙනේ කළා. කිසාගෝතමී තමගේ දරුවා මිය ගියව අවස්ථාව. පැවිදි වෙන්න තරම් හිත වෙනස් වුණා. බුද්ධ චරිතයේ බොහෝ චරිත තියෙනවා. තමන්ගේ ළඟම ඥාතියෙක් මිය ගිය අවස්ථාව තමයි ජීවිතයේ සුවිසාන පරිවර්තනයේ සිද්ධ වෙන තැන අවස්ථාව. මේ අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජන ගන්න. මේ අවස්ථාව අද වගේ දවසක් ආයේ ජීවිත කමට එන්නේ නැහැ. තමගේ අමල තාත්තලා හතර පහ දෙනෙක් නේ අපිට දෙන්න ඉන්නේ. අන්නේ දෙන්න පින්න තුනේ තමගේ ජීවිතයේ පතුලෙන්ම ඉහැක් යාදර කර ගන්නට ඕන. ඒ පහඩම වෙන දෙයක් වගේ නෙවෙයි. ඒක මුළු ජීවිත පරිවර්තනයකට හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ තමයි ජීවිත පරිවර්තනය තමන්ගේ දරුවන්ට අනාගතයේ ලොකුම පාඩමක් වටපත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරගේ ශ්‍රාවකයන් කියලා කියන්නේ යමක් දෙස ඉතාම බුද්ධිමත්ව බලන කෙනෙක්. එයා සරලව බලන කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුර තමයි අපිට යමක් දෙස ඉතාම ගැඹුරින් ප්‍රඥාවෙන් බලන්න උගන්වන පෝසාස්රවරයා. දැන් බලන්න අද කරන්නේ මේ පින්කම. මේක සරල දෙයක් නෙවෙයි. තමන් ඉහෙළම ලෙස දාන සීල භාවනාවලින් ඉහෙළම දේ කරලා පින් බලාපොරොත්තු වෙනවා නම් මිය ගියව තාත්තේ තරක් නෙවෙයි. කල්ප ගාන සම්මත තාත්තල පින් අනුමෝදන් අවස්ථාවක් මේක. ඔබ අහල ඇති බිම්බිසාර රජතුමා වේරුණ රාමය කළ පූජ කරනකොට බුද්ධාන්තර කල්පයක් තිස්සේ ඥාතින් පින් බලාපොරොත්තු වුණා. හිතන්නේ බෙකවාස භාවයේ තම තාත්තේ තරක් කියලා. අපේ කල්ප ගණන් වල අම්මලා, ලක්ෂ ගණන් අම්මලා, තාත්තලා, දරුවෝ මෙවැනි අවස්ථාවල පින් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ හැම දිනකටම පින් අනුමෝදන් කරන්න පුළුවන් ඉතාම වටිනා පින්කමක් මේ ඔබ කළේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා බොහෝ වේලාවක් ඔබට මේ පින්කම කරන්න මේ ශාලාව හදලා මෙත් දාලා මේ ඔක්කොම කළේ ඔබේ පින්කම ලස්සන කරන්න. ඒ නිසා ඔබට ඉතාම හිලින් පින් වැඩෙන විදියට, හේමියගේ තාත්තලා පින් වැඩෙන විදියට මේ සියලුම කාරණා සම්පූර්ණ කළ ඔබ වෙනුවෙන් ඉතාම කරුණාවෙන් මේ කටයුතු කළේ. ඉතින් අපි නායක ස්වාමීන් වහන්සේ ඉතින් තමන් පියතුමාගේ අවුරුද්ද මෙපදෙච්ච සායනහසේ කෙනෙක් 26 නේද? නායක අමරොත් එදා 26 එකදුනේ. ඉතින් පියතුමාත් එදා 26යි. ඉතින් ඒ නායක ස්වාමීන් වහන්සේත් වැඩම කළා. මේ අනිත් ස්වාමීන් වහන්සේලා මේ සිරිනන්ද හාමුදුරුවෝ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උන්වහන්සේ කලින්ම ආවා. උන්වහන්සේට දැන් දේශන තියෙන වෙලාවේ ඔබගේ කරුණාවෙන් ඉතින් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ කරන කැපවීම අපි අගය කරනවා. ඉතින් ඔබ හැම දිනකටම තමන්ගේ ආදරණීය තාත්තා වෙනුවෙන් යම් කිසි යුතුයකමක් තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් සිදු කළා. එච්චත් වඩා තමන්ගේ තාත්තා ඉන්න කාලේ දීර්ඝාස ලබන්නට ඒ තාත්තට තමන්ට කරන්න පුළුවන් උපරිම උපකාරය කළා. ඉතින් තමන්ගේ දෑතින්ම සැලකුවා. ධර්මය අහන්නට පිරිත් අහන්නට තාත්තට අවස්ථාව සැලසලා දුන්නා. ස්වාමීන් වහන්සේ මුණ ගැස්සුවා. ඉතින් මේ හැම දෙයක්ම ගැන හිතනකොට ඔබට හිතට ලොකු සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා ගැන ඔබට අපි පුණ්‍යානුමෝදන කරන ගමන් මේ අවස්ථාවේදී දුර මෙහැරිඳලා තමන්ගේ විහාරස්ථානට මේ ආවා. ඉතින් තමන්ගේ අමතාත දෙන්න කියන්නේ තමන්ගේ ලෝකය. ඉතින් ඇතැම් විට අපිට තව ඥාතින් ලැබෙනකොට අම්ල තාත්තල ගැන තියෙන බැඳීම ටිකක් අඩු වෙනව නේද? නමුත් වෙනදිනේ අපි පාසලට බාර දෙන්න කලින් අපේ ලෝකයේ මම තාත්තනේ මොන කරදරයක් වුණත් දුවල ඇහිලා අම්මගේ ළඟ අපි එතනවනේ. තාත්තා අම්ම තාත්ත දෙන්න නැති වුණොත් නොපෙනෙන උමෝතින් අපි කොච්චර අඩනවද? අපි හිතන්නේ මුළු ලෝකෙම නැති වුණා කියලා. ඉතින් එවැනි දරුව හැටියට තමයි ඔබාදුස් මහත්තල ඉන්නේ. ඉතින් තමන්ගේ ලෝකයේ හිටිය මහා මිනි මහන් දෙකම තමන්ගේ ජීවිතයට හිමි වෙච්ච අවස්ථාව. ඒ නිසා එහෙම වුණත් ඒ අය වාත්තිමන්තයි ජීවිතයේ උපරිම ආශිර්වාදනය කළා. සාමාන්‍ය මේ කාලේ හැටියට උපරිම අවුරුදු 80ක් ජීවත් වෙන්නේ. ඊට වඩා ජීවත් වෙනවා නම් ඒ උපස්ථාන කරන අයට තමයි ගෞරව වෙන්නේ. ඉතින් ඊට වඩා මොකද කළා? පරමාශ වින්දනය කළා. ඒ සාන්තමිය ගියා. එහි ගෞරවය ඔබට හිමි වෙනවා. ඒ පින ඔබට හිමි වෙනවා. ඒ නිසා ඔබත් සතරට ලොකු පින්කමක් සිදු කරගත්තා කියලා සතුටපත් වෙන්න මේ රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් අද තමන්ගේ සතර ජීවිතයට එක්හතුනා වූ ආදරණීය පියතුමා අවුරුදු 94ක් ජීවිත වින්දනය කරලා මිය ගියපු හරිස්කන්ද සිල්වා මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඊට කලින් මිය ගිය ආදරණීය මෑණියන් වහන්සේ විමලාද සිල්වා මැතිණිය ඇතුළු යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙමින් සිටිනම් ඒ සියලු ඥාතීහු මේ උතුම් පින් කම ආනිසංස අනුමෝදන්ව සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ වාදිනේ පෑම් වාදිනේ අරගෙන පෑම් වඩමින් පින් අනුමෝදන් කරන්න. මම හිතන්නේ එතරම් තියාගෙන පොරොත්තු වෙච්ච අනිතට තාගන්න ලේසියනේ. අනිත් එක කිව්වේ හොඳයි. ඒ ආදරණීය පියතුමා හරිස්සංගර සිල්වා මහත්මයා මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉදම් මේ ඥාතී නම් හෝතු කියන ගාථාව කියලා පුණ්‍ය ආනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නම් හෝතු සුඛිතා වන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. යතා වාරිවා පුරා පරිපූර්ණති ඒවමේව හිතෝ දින්නම් පේතානම් උපකප්පති පුන්නනේ උදකං වට්ටං යතානින්නම් පවත්ති ඒවමේව හිතෝ දින්නම් තේතානම් උපකප්පතු. හොඳයි. මේ රැස් කරගත් කුණ ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. ඉතින් තමන්ගේ ආදරණීය පියතුමා ජීවත් වෙන කාලයේදී ඒ පියතුමාගේ ළඟින් හිටිය මේ ආදරණීය වැඩිහිටි අම්මා තාත්තා දෙකක් මෙතන ඉන්නවා. ඉතින් ඒ ඉන්ද්‍රාණී මහත්මියත් ඒ මහත්මාත් ඒ දෙපළටත් දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සැලසෙලා දීර්ඝාසන ලබන්නට මේ පින්කමක් හේතු වාසනා වේවා. ඒ වගේම ආදරණීය පියාණන්ට මොලේ සලකපු මේ දරුවන් ඒ තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට සැලකීමෙන් ලබා ගන්නා වූ පිනත් දෙවියෝ අනුමෝදන්ව මේ හැම දිනාටම දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදය සලසා දෙත්වා කියන ප්‍රතමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා එත්තාවතාච අම්මේහේ සම්බතං කුඤ්ඤ සම්පතං සම්දේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්මේහේ සම්බතං සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති සෙන්තිය. එත්තාවතාච අම්මේහේ සම්බතං කුඤ්ඤ සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති සෙන්තිය. හොඳයි. පින්තුනි අද දින මේ තිනතුන්ගේ ජීවිත වලින් වෙන් වෙලා ගියා වූ ආදරණීය පියතුමා හරිස්සන්දද සිල්වා මහත්මයා වෙනුවෙන් සිදු කරන අවසන් ආගමික කටයුතු ඉතාම ශාමට උනත් බොහොම පිං වැඩෙන විදියට ඔබගේ දෑතින්ම සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සැනසීමක් කරගන්න මේ උතුම් පිං අමතකින් ජනිත කරගත්තා වූ උතුම් කුසලයේ හේතුවෙන් පින්වත් ඔබ හැම දිනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ තිර ජීවනයේ සලසේවා. මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ සනාතන රැකවරණය සලසා ගන්නට උනන්දුව උද්‍යෝගයේ වීර්ය ජනිත කර ගන්නට අප්‍රමාදීව ජීවිතයෙන් උපරිම ඵල නෙලා ගන්නට මේ අවස්ථාවෙන් ජනිත කරගත්තා වූ මේ පුණ්‍ය ඵලය අප හැම දිනාටම හේතු වාසනා වේවා. මේ උතුම් කෙනෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලයෙන් අප හැම දිනාටම උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අනිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිර්වාණ සම්පත්ති ඉමිනාතේ සමෙන්ජති.